ඒ මරණ ප්‍රමාණය මම හොඳටම දන්නවා අපදා කළමනාකරණ අමාත්‍යවරයා විදියට ඉඳපු කෙනෙක් විදියට ඒ පැහැදිලි වැඩපිළිවෙලක් තිබුණ නැත්නම් ඒ වගේම ජනතාව වෙනුවෙන් මේ වෙනුවෙන් කැප වුණේ මුදවා ගැනීම වලට ගියේ නැත්නම් අඩුම ගානේ 1000ක් මැරෙන්න තිබුණා. ඒ අවස්ථාව මගහරවගෙන මේ මට්ටමට පාලනය කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ රජයක් විදියට දැන් මේ වෙනුවෙන් මේ ජනතාව යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය සියලුම පියවරයන් ගන්න. අමාත්‍යතුමනි, හදිසියේ පාර්ලිමේන්තුව කැඳවල එහෙම මේ තරම් පරපතල ප්‍රශ්නයකට තාම තීරණයක් ගන්නේ නැති ඇයි ආණ්ඩුව? නෑ, ඊට වඩා වැදගත් කටයුත්තක් අද දවසේ සිද්ධ වුණා. ව්‍යසන සඳහා වූ ජාතික කවුන්සිලයේ ව්‍යසන සභාව අද ජනාධිපතිතුමා කැඳෙව්වා. එතන විශාල අමාත්‍යවරු ප්‍රමාණයක්, ඒ වගේම නිලධාරීන්, ඒ සියලුම දෙනා හිටියා. ඒක ඉතාමත් වැදගත්. ඉතින් අවශ්‍ය වුණොත් පාර්ලිමේන්තුව මේ වෙනුවෙන් කැඳවාවි. දැනට එහෙම තත්ත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැනට මේ සියලුම දේවල් කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමට ශේෂ්ත්‍රයේ ඒ කටයුතු සිද්ධ වෙනවා. අනිත් එක, අපි මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැඳවීම සාධාරණ වෙන්නේ නැහැ. අපි දන්නවා අපේ මන්ත්‍රීවරු, නැති ඇමතිවරු සියලුම දෙනා මේ වෙලාවෙත් මේ කටයුතු වල යෙදෙනවා, සහන කටයුතු වල යෙදෙනවා. ඔව්, දරු අමාත්‍ය විවාදයක් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දරු අමාත්‍ය, මෙච්චර රටේ ප්‍රශ්නයක් තියදී අග්‍රාමාත්‍යවරු ඇමරිකාවට ගියේ ඇයි? එතුමා ඇත්තටම මම දන්න විදිහට එතුමා ගියේ පරීක්ෂාවක, එතුමා අසනීප තත්ත්වයෙන් යම් ප්‍රතිකාර ප්‍රමාණයකට ගියේ. අපිට ඇත්තටම කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ එතුමා නැති වුණා කියන එක. එතුමා අවශ්‍ය උපදෙස් ලබා දීලා ගියේ. අනිත් මේ රටේ රාජ්‍ය නායකයා ජනාධිපතිතුමා ඉන්නවා. සජීවීව එතුමා පැය අඩුම ගානේ 14ක් 15ක් විතර මේ කටයුත්තට මේ දෙනවා. මම හොඳටම දන්නවා. අනේ සියලු වැඩපත් එක දාලා මේ කටයුත්තට සියලු අංශයන්ගෙන් මැදිහත් වෙනවා. අර රේඩාර් පද්ධතිය පිළිබඳව නම් ඔබතුමා හොඳින්ම දන්නවා. ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් හිටපු නිසා අර මේඝ වලාවන්, වැහි වලාවන් එන ප්‍රමාණයන් කඩා වැටෙන දින වකවානු කොයි මට්ටමින් වැටේද, වැස්ස පිළිබඳව පූර්ව නිගමනයන්ට එන කාල මේ මේ ඒ ඒ රේඩාර් පද්ධතිය ගැන විවිධ අය විවිධ මත කියනවා. ඔබතුමා දන්නවද මේක ඇත්ත කතාව? මේක මමත් ආපදා කළමනාකරණ අමාත්‍යවරයා විදියට හිටියා. ඊටත් අවුරුදු ගණනකට පෙර ලෝක කාලගුණ විද්‍යා අංශය තමයි මේ රටට ගෙන්නේ. ඒගොල්ලෝ තමයි මේක ගෙනල්ලා හයි කරේ. හයි කරන්න ගියේ. නමුත් එතන ගැටලුවක් ඇති වුණා. ඒ හයි කරන්න ගිය මැෂින් කැඩුනා. මේක මැෂින් පෙරලිලා ගියා. එහෙම ගැටලු එක්ක මේක සවි කරගන්න බැරි වුණා. ඒ වගේම අවසානයේ මේක මල බැඳුණා. ඒ වගේම මේක මේ නැවත සකස් කළ යුතු කොම්පැනියක් පහළ තිබුණා. ඒ වගේ ප්‍රායෝගික ගැටලු රාශියක් ඇති වුණා. දැන් මේක අලුතෙන් සකස් කරන හැබැයි මම එකක් කියන්න ඕනේ, මේකෙන් බෑ මේ තත්ත්වය පිළිබඳව පූර්ණ නිගමනයක් ඇති කරන්න. අපේ රටේ කුඩා රටක්, ඒ වගේම දූපතක්. ඒ නිසා එහෙම පහසුවෙන් කාලගුණ අනාලකී කීමේ හැකියාව නැහැ. මේකෙන් තත්ත්වේ යම් මට්ටමක සුළු ඉදිරි ගමනක් විතර ඇති වෙන්නේ. නැත්තම් මේක තිබුණාම ඔක්කොම වෙනවා කියලා කියනවනම් ඒක සම්පූර්ණ මුසාවක් නෑ. අමතුමා කවුරුත් මේක නිසා ඔක්කොම වෙනවා කිව්වේ නෑ. මේක හතරක්වත් ඕනේ රට ආවරණය කරන්න කිව්වා. හැබැයි ඔබතුමාලා තමයි කිව්වේ මේ රත්නපුර කළුතර 2003 ඇතිවෙච්ච ගංගාතුත අතින්ද ඒ පැත්තවත් අඩුම තරමින් ආවරණය කරගන්න ඩොප්ලර් එකක් ගේන්න ඕන කියලා. දැන් මේ ඩොප්ලර් රේඩාර් පද්ධතියට ලංකාවේ මුදල් වියදම් වුණාද නැද්ද? මේ වෙනකොට FCID එකේ පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ වෙනකොට විෂයභාර අමාත්‍යවරයා හැටියට ඔබතුමාට චෝදනා එල්ල වෙනවා. හැබැයි මෙහෙම ආවට ගියාට උත්තර දෙන්න පුළුවන් අර කම්පැනිය වැහුවා, මෙහෙම වුණා, ජාත්‍යන්තර කාලගුණකින් තමයි අපිට මේක දුන්නේ, ඒක එච්චර වැඩක් නෑ. දැන් මෙහෙමද වගේ කියවුතු අමාත්‍යවරු හැතුරෙන්නේ? නෑ, මේක සම්බන්ධව මන් දන්නේ විදියට මගෙන් නම් මගේ කාලය ඇතුළත මේක සිද්ධ වුණේ නෑ. ඒක පළවෙනියටම කියන්න ඕනේ. ඒක මොන කාලෙද මේක වුණේ අමතුමා? අමතුමාලා දැන් බලේ මහ ලේකම්වරයා ඔබතුමා. පක්ෂයේ ලේකම්වරයා වගේ කියන්න ඕන කියලා මට්ටමට ඔබ එනවා නම් ඉතින් මම එහෙම නම් කියන්නම්, මේ ආසන සංවිධායක රූපත් කිරීම වගේ දේවල් නම් මට වගකීම් බාර ගන්න පුළුවන්. ඒ වගේ දේශපාලන කරුණු. නැත්තම් මේ සන්දානේ මහ ලේකම්වරයා විදියට මේකට වගේ කියන්න ඕන කියන එක වැරදි. මම එන්නටත් බොහෝ කාලයකට පෙර තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. නෑ, මේ වෙලාවේ දේශපාලන හයිය තියෙනවානේ ජනාධිපතිතුමාගේ දකුණු අත වගේ නේ ඔබතුමා ඉන්නේ. මහවැලි රාජ්‍ය මාත්‍ය දුරත් හම්බුණානේ. අපි කියන්නේ මහ ලේකම් කියන බලයත් එක්ක බලය තියෙනවා, හොයන්න පුළුවන්. 2011 මහින්ද මහත්තයාගේ ආණ්ඩු කාලේ මේක වුණා නම් කවුද කියලා කියන්න පුළුවන්. මේව හංගනවනේ රටට. කොච්චර පාඩුවක් වුණාද කරුවා මේ. මේකට මම වැරදි විදියට කියන්න ඕන නෑ. මහින්ද රාජපක්ෂේ රාජපක්ෂතුමා වගේ කියන්න ඕන කියලා මම කියනවනේ. ඒක ගුණමකුකම. එතකොට මේව දන්නේ නෑ. බුරුවට කියන්න ඕන නෑනේ. මේක ඇමතිවරයෙක් මම කිසිම ඇමතිවරයෙකුට මේකට චෝදනා කරන්නත් පුළුවන්කමක් නෑ. මේක ලෝක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තමයි මේ වගකීම් බාරගත්තේ. ඒක මේ කම්පැනියක් නෙමෙයි. ඒගොල්ලන්ට තමයි ලංකාව සල්ලි කියලා තියෙන්නේ. මම මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් කරලා වෙනම කමිටුවක් පත් කළා කියලා බැලුවා. ඉතින් මේ වෙලාවේ මේකට යම් නිලධාරීන්ගේ පොඩි පොඩි අතපසුවීම් අඩුපාඩු ටිකක් තිබුණා. මේකට අපි ඒකට අවශ්‍ය කීවර ගත්තා. ඒ හැදෙනකොට කිසිම දේශපාලනඥයෙකුට මේක රජයකට චෝදනා කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මේක චෝදනාව ගෙනියනවා කියන දේ ලෝක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. දැන් වැරද්ද තියෙන ලෝක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. WHO එක කියන්නේ මේ ඒගොල්ල තමයි මේ සෝරි සමා වෙන්න මේ ලෝක කාලගුණ සංවිධාන. ඒ කියන්නේ WMO මගේ මතකයේ හැටියට ඔව් ඒ අය තමයි මේකේ සල්ලි අරගෙන තියෙන්නේ ලංකාව සල්ලි දීලා තියෙන්නේ ඒගොල්ලන්. ලංකාව සල්ලි දීලා තියෙන්නේ ඒගොල්ලන්. කොච්චර මුදලක් දරුව ඇමතුමනි වියදම් කරාද ලංකාවේ? මගේ මතකයේ හැටියට ලංකාවේ සල්ලි වලින් මිලියන 800ක් විතර වෙන්න ඕනේ. මොකද මම දන්නේ හරියට නිවැරදිව මට දැන් මතක නැහැ මම ගොඩක් කාලයක්. බිලියන 3.5ක් බිලියන 4ක් විතර. ගරු ඇමතුමනි විශේෂයෙන්ම මේ වෙලාවේ දැන් මේ ප්‍රශ්නේ ආමත් අදලා ගන්නවා නොවේයි අපිට ඔබ තියෙන මේ ඩොප්ලර් නැතුව වෙන මොනවා හරි කළ අපිට මේ රටේ මිනිස්සු මැරෙන එක විපතටපත් වෙන එක අවම කරගන්න ස්වභාව ධර්මයේ අපිට පිටින් ඉන්නේ බියොන් අව කන්ට්‍රෝල්. නමුත් අපිට මේක අවම කරගන්න බංගලාදේශයේ මෝරා එනකොට දැන් ඔවුන් ලක්ෂයක් අයින් කරා. තාම පස් දෙන ඔවුන් ආරක්ෂා වුණා. බංගලාදේශයේ හැබැයි අපේ රට ඊට වඩා දියුණු. මම මේක ගැන කියන්න ඉතාමත් ඉහලින් කැමතියි. අපේ රට කුඩා දූපතක්. තාත්ක ට්‍රොපිකල් කන්ට්‍රි එකක්. මේ වගේ රටක කාලගුණ විද්‍යා අනාමැකිය නිවැරදිව කියන්න හරිම අපහසුයි. හැබැයි ඔබ දන්නවා අපි ලෝකෙම මේ කාලගුණ විද්‍යා තාක්ෂණය මේ රටට ගේන්නේ ඇමරිකාව. ඒ වගේම ඕස්ට්‍රේලියාව මේ වගේ රටවල්. ජපානය. ඔබ දන්නවද ඇමරිකාවට කියන්න බැරි වුණා ඒගොල්ලන්ට ආපු ලොකුම ව්‍යසනය පිළිබඳව හරෙන් මගේ මතය ඇති හරෙන් පැත්‍රිනා උනාටුව පිළිබඳව ඒගොල්ලන්ට කියන්න බැරි වුණා. ජපානයේ ඇති වුණා මේ නිව්ක්ලිය මේවා විනාශ වෙලා ගියා. ජපානයේ ඒක කියාගන්න බැරි වුණා හරියට. ඕස්ට්‍රේලියාවේ වගේ මහා විශාල ගම්මතුරක් ඇති වුණා. ඒක